දේශනාව. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. සුතං හේ ඒකං සම්යං භගවාසවත්තියං යෙති ජේතවනී අනාථ බින්දිකං ආරාමේ සත්‍යකෝ බදන්තේ තිබෙක්ඛෝ භගවතෝ අංසසුන් භගවායේ තදෝතේ බුත කුම්බං දික්ඛමේ දේවාසුර සංගාමෝ සමුපං බුල්හෝ අහෝසේ යංගමිස්සති භයං ආචම්මිතං සංවා දෝරමං සෝවාසෝ පරියේතාපිනෝපි පරියේත සංතිස්සේක සංඝෝ භික්ඛවේ සම්මා සම්බුද්ධෝ

කාලයා ගැවෙමින් මේ මිනිසයන්ගේ අර పూర్ව පුරුදු අනුව දෙලස් 15 වෙනි නිසා පිටින් පිටේ මේ සම්පත් දිනුණා. ආලෝකයේ අතුරු දාන් වුණ ආසින් යාගත නොහැකි වුණ ආහාර පාන වලට ආසාවල් නැති වුණ ඔයදී කනුසිනෙමින් දිහිගෙන ඇවිල්ලා සමහර කෙනීචේගෙන නැවත සංවේගී වෙලා ධ්‍යාන වඩා බමුණු. ඔය අතර සමහර పూర్ව වාසන ඇති පුණ්‍යවන්තයෝ තම සමාගයේ ඒ සසල පුරුද්දට අනුව සීලාදී ගුණ පුරන්න පුරුදු වෙනවා. ඒ අතර තේස්තරා ගම්මානයේක මඟ මානවක නමින් කරුණේ. දුප්පත් ගම්මානයක ගම. මේ මඟ මානවක තුමා ජීවත්වන ගම බොහොම නිසරු ගම. බොහොම අසරණ ගම. ඒ ගමේ මිනිස්යන් ජීවත් වුනේ බත පරමාර්ථයෙන්. බත පැලලි, බත පැදුරු, ඔය වගේ දේවල් බත පෙට්ටි, බත කුරුණි මේවා නිපදවමි. ඒවා විකුණලා තමයි බොහොම දුක සෙදියේ. එක්තරා දවසක් මේ මඟ මානවක ගියා මේ කර්මාන්තකල තන බලන්නේ. ඒකට කරුණය. ඉතින් මේ කර්මාන්තකයෙන් ගහක් නැත. කාලාවක් නැහැ වැස්සොත් තෙවෙන. ඒ ගහ ඇත උනා පිරිසුදු නැහැ. බොහොම කැලි කසල ගිරিলা. කනකොල නිදි කුම්භ වැනි දේවල් හැදිලා. ඉතින් මිනිස්සුව පාව පාගා තමයි වැඩ කරන්නේ කිසිම ගාණක් නැහැ. ඉතින් මගමානෝක කල්පනා කළා ඉතින් සුද්ධ කරනවා නම් කොච්චර හොඳද? ඉදල්ලා ගෙනල්ලා මේ ගායක සුද්ධ කළා කොටසක්. කොටසක් සුද්ධ කළා සුදු වැලිය ගත්ත සමන්ද. තවත් කෙනෙක් ඇවිල්ලා උරු තල්ලු කරලා සුද්ධ කුරු කඳනා ඉද කරගත්තා. මගමානෝක තිතෙන්නේ නැතුව තවත් කෙනෙක් සුද්ධ කළා. ඒක තාක් කෙනෙක් ආවා. තවත් කෙනෙක් සුද්ධ කළා. මෙහෙම දවස පුරාම ගහවට සුද්ධ කරන්න ඕන නැහොත්. ඒ සමන් සුද්ධ කරන කෙනෙක් කෙනෙක් ආවා කියලා අමනාපුනේ නැහැ. මේ මඟමානෝකේ සන්තෝෂ වුණා. මම මේ පිරිසිදු කරන කෙන තවත් කෙනෙක් සැපසේ මේ වැඩ කරගන්නවා කියලා. ඔච්චර වත්නා දීර්ෂ්‍යා නැතිදම. ඉතින් මඟමානෝ ගුතුමා මේකෙන් හොඳ පාඩමක් ඉගෙන ගත්තා. මේ මිනිස්සු පිරිසිදුවට කැමතියි. හැබැයි පිරිසිදු කරන ගන්න ආකාරය නොදන්න තමයි තියෙන්නේ. මම දැන් අද පටන් ගම සුද්ධ කරන්න ඕන කියලා දැන්ලක් කෝටයක් ඒක මේක අරගෙන ඇවිල්ලා අර වැඩ කරන ස්ථානයේදෙන පාර හදන්න පටන් ගත්තා. පාර හදනවා. දැන් වැඩි පාර තිබුණේ බොහොම අමාරුවෙන් මිනිස්සු යන්නේ නෑ. මේ මඟ මානවක පාර සුද්ධ කරමින් දෙපැත්ත කාම ගමමින් මැද සමතලා කරමින් අර පය හැප්පෙන්න තියෙන ගල් මුල් ආදිවත් කරමින් පාර සුද්ධ කළා. මේක දැක්ක කවත් නේ. තවත් කෙනෙක්. ඔව් මොකද කමුන්නාසනේ සමණ්ඩ වෙන්නේ වැඩ නැද්ද? ඔව් මේක ලොකුම වැඩක්. මේ මිනිස්සු යන්නේ නේ පාර සුද්ධ කරන්නේ මේ ලොකුම වැඩක්. බලන්න මේ පාර යනකොට කකුල හැප්පෙනවා, වලවල වල වැටෙනවා, නඩේ එරෙනවා. සමතලාව තියනවා නම් මේ පාර බොහොම පහසුයි මිනිස්සු අනවහනවානේ. ඒ නිසා මම මේ පාර කපන්නේ නිකන් නෙමෙයි. මේ පාර කපන මම දෙවුලට යන. මම මේ පාර කපන්නේ දෙවුලට යන පාරක් ඇටියටයි. මම මේක පිරිසිදුයෙන් කරන්නේ. මේ කතාව අහගෙන ඉතියේ 32 දෙනෙක් මේ එකතු වුණා මොකද? දැන් 33 දෙනයි පිරිස සමාගමක් වාගේ වුණා. මේ මඟමාන උතුමා හැම දෙනාටම කවුරු වටහා දෙමින් මුළු පාරම සමතලා කරා. ඒ දඬු පාලන දාන්නුන තැන ඒවා කළා. උතුමනක් නෙමෙයි දැන් මිනිස්සු බොහෝම සැපෙන් යනවා එනවා. වැඩ කරනවා. සාදුරුක මේ පිරිස හැමදාම පාන්දර හතරට සමානව දේලා එක්කාසේ එක්කාසලා කතා කරන්නේ මොකද? අපි අදහවල් පාර හැමදාම. අහවල් පාලම හදමු. ආවල් නිද සුද්ධ කරමු. ආවල් දුක්ඛතාවේ ගරා රැකෙන්නේ ජී හදලා දෙමු. ආවල් සලාරද සුද්ධ කරලා මිනිස්යන් ගොවිකම් කරන් ඉඳ සලස්සමු. මෙහෙම තමයි. හැමදාම ගම්වැසියන්ට මෛත්‍රී කරමු. මේ ගම්වැසියෝ නිදුක් වේවා නිරෝගී වේවා සෝපත් වේවා. මේ ගම්වැසියන්ට මේ ගම සාරවත් වේවා. ඕක සතසේ ජීවත් වෙන ලැබේවා. ඒ දන්න හැටේ තනුන්ට සුඛ මිත්‍ය වේවා. ඉතින් මෙහෙම ගියාම වැඩි කාල ගතෝනේ නැහැ. ගම සුද්ධ වෙනවා. කලාවල් එනුණා. ඒකෙන් සිද්ධ වුණේ මේ අත්හන්ද ගොරු පැමිණිල්ලෙකු ගියා. ගමේ ගම්පතිගේ. මොකද මේ කලාව තිනවල සොර සොරා පෙරින්, හොරහරක් නැදීන් ආදී අපරාධ වලින් මෝ කල්ලාස් ගැදෙනින් තිබුණා. දැන් ඒව වැළඳලා කියන්නේ ගම එළිනීම නිසා මේ ගම්පතියා රජතුමාට පැමිණිල්ලක් කළා. මගේ ගම විනාශ කරන ගම්පහන් ගුරු කණ්ඩායමක් ඉන්නවා. බාම රජාණන් දෙන්න ලදඬුවන් දෙන්න. ඉතින් අද වාගේ කාලේ දෙපැත්තෙන් මෙසලා නඩුවක් අහනවා නෙමෙයි ගම්පතිගේ වචනේ දෙලින්ම බාර ගන්නවා. එනිසා රජතුමාගේ සේනාව යවලා මෝ මාන්ති දාලා ගෙන්නගෙන කිසියම් වගකීමක් නැතුව රජ මිදුලේ කියන්නේ රාජාංගනේ අකාලව පහගවන්න දෙන්න කළා. මොන අපරාධයක්ද? මොන අපරාධයක් කළාද? නමුත් මේ මගමාන දුතුමා හැම දිනකටම කිව්වා කිසි කෙනෙක් වෛර කරන්න එපා. රජුලන්ට වෛර කරන්න එපා, මෛත්‍රී කරන්න. දම්පතිට වෛර කරන්න එපා, මෛත්‍රී කරන්න. අතට වෛර කරන්න එපා, මෛත්‍රී කරන්න. තමන්ගේ දෙමව්පියන්ට, තමන්ගේ දූ දරුවන්ට මෛත්‍රී කරන්න වගේම හැමතෙම මෛත්‍රී කළ හිත හදා ගන්න. අපි සුගතිය කරන්න. අපි කිසිසේ අපහාස යන්නේ නැහැ. අපි දෙවලොවට යනවා. කිසි කෙනෙක් බාහෙන්න එපා මෛත්‍රී කරන්න. ඒක දිකින් මෛත්‍රී කළා අපහාස ලං වෙන්න බැරි වුණා. පස්සේ කජිරවන්ද ආරල්තු වුණා අත ලං වෙන්නේ නැහැ කියලා. මේ පිළිස බිම දිගා කරලා කදුර වලින් වහලා කලාල වලින් වහලා පාගවන්නේ නැහැ. එතකොට මේ අය වඩාත් මෛත්‍රී කළා. අන්තිමේ අත කෑ ගහගෙන පස්සට දිව්වා. ඉතින් සමහර අය කජිරවන්ද කියලා කියන මේකත් ලඟ එතුන්ට ලං වෙන්නේ බැරි මන්ත්‍රය ඇති කියලා. එතකොට කජිරවන්ද කියන සත්‍යයක් ඇති වෙනවා මේ පිළිස ගෙන්නවා රජතුමා ඉදිරියට. ඔව තමන්හාසේලා ළඟ අතුන්ද ලං වෙන්න බැරි මන්ත්‍ර කියලා. එහෙමයි දේවයන්ව අපි ළඟ තියෙන්නේ. මොනවද මන්ත්‍රේ? අපි මොන ගාමුදේ පාන්දර නැගිටලා මේ ගම දිනුම කිරීමට සාකච්ඡා කරන මෙන්න මේකයි මන්ත්‍රේ. ඉතින් රජු එහෙනම් මොකක්ද මේ කතාවේ තේරුම කියලා දම්පතිගෙ. දම්පති දැන් උත්තර නැතුව ඉන්නවා වෙවුලනවා දැන්. කාරණේ ඇත්ත කියයි කියලා. ඉතින් පස්සේ මගමහන ඔබතුම දේවයන් වහන්සේ මේ ගම අපේ ගම බොහෝම කැලෑ ගමක් තිබුණා. අපි මේ තුන් දෙනා එක තුන පාර හැදුවා. පාරම් දැම්. ඒ දඬු දැම්ද. ජීන් හැදුවා. ගව දැම්ද. දුක් තුන්ගේ ගැටෙන් යන දේවල් හදලා දුන්නා. දුක් තුන්ගේ ඉඩ කඩන් අපි වහලා දුන්නා. කල ඇලි කළා දුන්නා. මේ විදිහට දැන් ගමට යවලා බලන්න ඔබවහන්සේගේ යංගිසේ ඇලති කෙනෙක් යවලා බලන්න කලින් තිබුණු ගම දැන් කොහොමද තියෙන්නේ? ඒවා තමයි අද කර අපේ සාධකා. ඉතින් අරුවන් ගම්පතිගෙන් ඇත්තද මේ? ඕක උත්තරේ නෑ. අන්තිම වෙවුලන්න ගත්තා. බොරු කමිනිල්ලක් පිළිම ගැන. කජිතුමා ඔහු තානාන්තරයෙන් ඉවත් කරලා මගමානෝතයාට මුළු ගමම දුන්නා. ඇතක් දුන්නා. ගම දිනු කරන්න තව අවියාවුද, එවැගේම ධාන්‍ය, අවශ්‍ය ගෘහ උපකරණ කුසු උපකුත්තුයි. දැන් මගමානෝතතුමායි 33 දිනයක තුලා කජිතුමා කිස්තුති කරලා අර ගම්පතිට සමාව දෙන්නයි කියලා ගමට ගිහින් ගම සංසාර දිනුවා. අන්තිමේදී විශාල ප්‍රජාශාලාවක් ඇදුවා. ප්‍රජාශාලාවේ හැම අංගෝපාංගයක් නැති කළා. ඒ කියන්නේ විදිච්ඡේ ශාලාව, එවැගේම ධර්ම ශාලාව, ආගන්තුක ශාලාව, ආරෝග්‍ය ශාලාව, ප්‍රජාශාලාව, මේ හැම එකක්ම ගම තවෙච්ච සියල්ල සම්පූර්ණ කළා. මේ 33 දෙනාම වෙනම කාමර 33ක් හැදෙව්වා ආගන්තුක සත්කාරසල. මේ 33 දෙනාගේ නමින් ආගන්තුකයන් නවතුම් පොළවා. ඉතින් වෙනද සැල කොහොමද තියෙන්නේ? මොන ගමකට මේක ලොකු පහසුවක් වුණා. දැන් මේ කාර්යයේ වෙනද මධ්‍යස්ථානයක් වාගේ නගරයක් වාගේ. ඉතින් ඒ වගේම ආගන්තුක සංඝාතය. ඉතින් මේ මගමානකතුම අනිත් අයට වඩා බුද්ධිමන්තව මේ සමාජ සේවාව කරද්දී තමන්ගේ නිවසේ අයටත් සැලකුවා. ඒ කියන්නේ දෙමව්පියන් දෙවියන්ට ප්‍රඥාන්ත වාගේ සැලකුවා. දූදඩුවන්ට සැලකුවා. අනිත් හැම දෙනාට ආදර්ශමත් කටයුතු කළා. අන්තිමේ මේ පිළිසගේ දුහද සාදුසාරණය. දෙවනොත් ගියා සාදුසාරණය. සාදුසාරණයට ගියාම ඒ කාලේ සාදුසාරණයේ වාසය කරන අසුරයෝ. ප්‍රදේශ කිත්ති පහාරාද කාමවාදි අසුරේන්ද්‍රයෝ. ඒ අය සාදුසාරණයේ දෙවියන්ට සමාන ආයුෂ වර්ණ තප බල අයිස්වාදී ඇති පිළිසක්. ඉතින් හැබැයි ඔවුන් සුරාපානය කරනවා වෙනත් වෙනත් දේවල්. දෙවියන් දෙ සුදුසු නැති දේවල්. ඉතින් මේ පිරිස යළු දිවි පිරිසේ ඒ ජීවකාවන් උපන්නාම අර අසුරය මොකද මේ අලුත් පිරිස පිළිගන්න සුරාපානයක් නැති කරලා. සුරාපානයක් නැති කළා මඟ මානක තුමා මනුෂ්‍ය ලෝකියක් වතලේ නැහැනේ. මනුෂ්‍ය ලෝකවල පංසෙන් නැක්කේ. එනිසා මේක පිළිගුණ කළා. මේ සුරාපානයේ පාණින් අප පිළිගන්නේ ඒ බලාපොරොත්තු වෙන පිළිතුරු කරලා. පිළිතුරු කරලා අසුරයන් ඒ දිව ලෝකයෙන් ඉවත් වෙන හැටියට කියනවා. ඕන් ඉවත් වෙන්න කැමති නැහැ. ඕන්ගේ ගන්න භූමියනේ. නමුත් මේ සප්ති විරාගය දැන් මේ මගමානුකුමා සද්දේව රජා වුණා. අනිත් පිළිස දෙතිස් මේ ජීව රජා වුණා. දෙතිස් ජීව රජා වුණා. ඉතින් අන්තිමේදී මේ අසුරයන්ට යන්න සිද්ධ වුණා. ඔවුන් එක සතනක් දෙ සිද්ධ වුණා. ඔවුන් එක සතනක් හැබැයි ඔවුන් දෙලෙ තිබුණා. ඔවුන් මහා මේර පත්නේ ඔවුන්ට භාවනාවක් ලැබුණා. නමුත් ඒ අය වරින් වර ආවා සද්දේව රජතුමා එක සටන් කළ නැතත් ඒ ස්ථානේ හැරගා. එම අවස්ථාවකදී ඇතුණා වූ දෙවියන්ගේ සසුරයන්ගේ යුද්ධේ තමයි දේවාසුර සංග්‍රාමය කියන්නේ. ඒ දේවාසුර සංග්‍රාමයේදී සූදානම් වෙච්ච සද්දේව රජ තමන්ගේ දිව්‍ය පිරිසට අනුශාසනාවක් කළා. මේ සූත්‍රයේ සඳහන් වන්නේ ඒක. මොලේ දිව්‍ය පිරිසට බයක් ඇති ගැනීමක් ඕමෝල් ගමනක් ආවක් මේ දේවාසුර සංග්‍රාමයේදී මගේ රතේ පොඩිය බලන්න. ගජාග්ගන් උන්නේකේ යටතේ මගේ රතේ තියෙන පොඩිය කොඩිය බලන්න. එතකොට මම ඉන්න බව දන්නානේ. එතකොට මේ දෙවියන්ට බයක් ඇති වෙන්නේ නැහැ. මගේ රතේ කොඩිය දකින්න ලැබුණා නම් ප්‍රජාපති ජීව රාජයාගේ කොඩිය බලන්න. ඒත් නැත්නම් වර්ණ ජීව රාජයාගේ බලන්න. එහෙම නැත්නම් ඊශාන ජීව රාජයාගේ කොඩිය බලන්න. මේ කොඩි දැකීමේදී ඒ දෙවියන්ට බයක් ඇති ගැනීමක් උමෝ ගමනක් වන්නේ නැහැ කියන එක සද්දෝ රජය අනුශාසනා කළා. බුදුරජාණන් වහන්සේ මේ ප්‍රවෘත්ති ඉදිරිපත් කළේ නිදසුනක් සඳහායි. ඒ අපේක ප්‍රවෘත්තියක් අපිට සිද්ධ වූ දෙයක්. ඒ කාලේ සැබවින්ම සද්දෝ රජ වුණේ මගමානෝක නමින් ඉඳලා පාවොත් නෙමෙයි. අපේ බෝධිසත්වයන් වහන්සේ. අපේ බෝධිසත්වයන් වහන්සේගේ කාර්යයක් මේ මගමානෝක ගාතු. ඉතින් මේ දේවාරස්තුර සංග්‍රාමයේදී බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි, ඒ සද්දෝ රජතුමාගේ විධානයේ දෙවියන්ගේ කොඩිය බැලීමේදී වියකට ගැනීම නැති වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒ මාක්ෂාද සද්දෝ රජේ ඒ කාලයේදී වියත රාගයේ කෙනෙක් නෙමෙයි. වියත දෝෂී කෙනෙක් නෙමෙයි. වියත මෝහයේ කෙනෙක් නෙමෙයි. බය වෙන ප්‍රතිගන්නසුණු කෙනෙක්. ඒ කියන්නේ ඔහු දෙලසුන් නැති නොකල දැයින් ඔහු අවස්ථානුකූල බයට පත් වෙනවා. නමුත් මානින මම ප්‍රකාශනයක් කරනවා. මගේ ශ්‍රාවකයන්ට ආරණ්‍යකදී හෝ දුක්ඛ මූලයකදී හෝ විවේකස්ථානයකදී හෝ කැලෑවකදී හෝ ගමකදී හෝ ගෙදරකදී හෝ දවල් කාලේ හෝ රාත්‍රී කාලේ හෝ කොතනකදී කොයි තැනක කොයි වෙලාවකදී හරි බයක් ඇති ගැනීමක් සංතරාසයක් හෝමෝග ගමනක් ආවොත් මෙන්න නවරහදී බුදුන් ඉහි කරන්න කියලා ඉතිපිසෝගාථා දේශනා කරනවා. මේ ඉතිපිසෝගාථාවේ තියෙන ගුණ නමය ඉහි කරනකොට ඒ බය ඇති ගැනීම සංතරාස සියල්ලම සංසිඳෙනවා. යම් මේකෙන් බුදු ගුණ කිය කර ගන්න අමතක වුණා නම් ස්වාඛාත ආදී නම් හයක ධර්ම ගුණ දේ කරා. ඒ ධර්ම ගුණ සිහි කිරීමේදී භාගත ගැනීම සංත්‍රාස සංසිඳෙනවා. යම් මේකෙන් ධර්ම ගුණය කිය කර ගන්න අමතක වුණා නම් සුපතිකන්න කාදී ආදී සංගරත්නේ ගුණ නවයේ සිහි කරගන්න. මේ සංගුණ සිහි කිරීමේදී භාගත ගැනීම අන්තරාස සියල්ල නැති වෙනවා. ඒ මක්්‍ය සාද මහනෙන සකාගතයන් වහන්සේ වීත රාගී වීත දෝසී වීත මෝහිත අබේරු අච්චම්බි අනුත්‍රාසය අපලායි උදාසය දියවෙන්න ඇැතිගන්න සන්ත්‍රාසයට පත්වන්නේ රාගේම පලා යන්නේ නෑ. උනාසය සියලු බය සන්ත්‍රාස අවසන් කළ කෙනෙ උනාස මොනම දේක පත් බයවෙන්න උනාසේ බුදුුවෙන් ලිස්තරුවනක් බයවුනේ නෑ. බුදුවීම සඳහා වජ්‍රාසනයේ වැඩ ඉන්නකොට ඉරබායන් දෙස්ස වෙලා වසවත් දීපුත්‍රයා ආවනේ දස දින්නක් මාවසේනා පිළිවරාගෙන නවම ආවැසැද්දෙන් උන්වහන්සේ පළවා හරින්න දියේ කරන්න කැක්කලා. නමුත් උන්වහන්සේ බය වුණේ නැහැ. උන්වහන්සේ සැලුණේ නැහැ. උන්වහන්සේගේ සූරු කොනක්වත් සොයන්න බැරි වුණා. තා බුදුවෙලක් නැහැ. බුදුවෙන් විස්තර මේ වාදේයි. ඉතින් බුදුවෙලා කොහොම බය වෙයිද? අන්තිමේ වසවත් දීපුත්‍රයා ගර්ජනය තර්ජන කළ සිද්ධාර්ථේ වහා මාතේ ඉවත් වෙන්නේ. ඔය ආතන හිමි මාතයි කියේ. දෝතකාණන් වහන්සේ දැහුවානේ මේ ආතනේ ලබන්න ඔබ ආර්මියේ දිරු බාට කවුද සාක්ෂි? ඉන් මාර්ගී පුත්‍රයා පිටව මට මේ ඔක්කොම සාක්ෂි. කොහොම කහණි කියවම සාක්ෂි මම සාක්ෂි කියේ. සිද්ධාර්ථේ ඔබට කවුද සාක්ෂි කියලා? උන්වහන්සේ වදාළා මට මෙතෙන්ගේ සාක්ෂි දෙන්න මඟ මෞතිය කෙනෙක් මෙතන නැහැ. සහෝදර සහෝදරියෙක් නෑ මට සාත්‍ය කෙනෙක් අකේන්දරක වස්තුවක් කියලා. ඒ මොකක්වත් නෙමෙයි. දිනක් 40000ක් දෙනුම් ගන්න කම ඇති මහ පොළොව. මේක පෙර පූර්ව ජාතියේදී හත් වාරයක් මහ පොළොව කම්පා වෙන තේ මන් දම්පින්කම් කරලා තියෙන බුදු වාසතාවේ. විරජ ජාති නෙමෙයි විශ්වාන්තර ජාතියේදීම වාර හතක් මහ පොළොව කම්පා වුණ මහ කළ දාන කාර්මිකා බලය. නිසා දක්ෂිණ සීහත්යේ පොළොවට දික්කොල කිව්වා මා විසින් ලෞතුරා බුදු වාසතා බෝධි සම්භාර කිරු බව සත්‍යන මේ මහා ඝනකොල් පොළව මට සාසු පිණිස පව සීවා කියලා අපදිස්සන මහා පොළව උඹල් සතක් මේ කැලටෙනින් වැවුලමින් කම්පා වෙන්න ගත්තා ගර්ජනා කළා කියලා හිතනවා කියනවා. නමුත් මේක සැබෑ සිද්ධියක්. මේක සංකල්පනා මාත්‍රයක් නොවේ. මේ මක්නිසාද බෝධිසත්වයන් වහන්සේගේ බෝධි සම්භාර කරන අන්තිම ආභාවයේදී සිද්විච්ච අත්තරද්දක් නිසා ලැබෙන විපාකවාරයක්. ඉතින් මේ එදා බෝසතාණන් වහන්සේවත් බහුනේ නැහැ. උන්වහන්සේ ලෞතුරා බුදු වෙලා කෙසේ බහ වෙනවද? උන්වහන්සේ සීල බයතට ගැනීම හේතු වෙන 1500ක් කෙලෙසුන් වාසනා සහිතව සෝදා හැරලයි දැන් පිරිසුදු සංකාමයේ ජීවත් වෙයි. උන්වහන්සේගේ නම සිහිකල පමණින් පවා සීල ආරක්ෂාව හා සාන්තිය සැලසෙනවා. ඉතින් මේ විදිහට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඒ ගුණ නවයත්, ධර්ම රාජයේ ගුණ හයත්, සංඝ රාජයේ ගුණ නවයත් මේ යම සිහි කරගත්තා නම් ඒ කාන්තෙන් බාහකට ගැනීම සංසිඳිනවා. බෞද්ධයන් විතරක් නෙමෙයි අබෞද්ධයන්ට පවා මේ විදිහට ලැබෙනවා. පසුගිය කාලේ මේ කවුරුද තිහකට පමණ පෙර කුඩින්දගල ආරණ්‍ය සේනාසනය වික්ෂූන් වහන්සේලා වාසය කරන ඉස්තරේ තියා අබෞද්ධ උපාසක වෙන්නේ. හතවලික උපාසක වෙන්නේ. ඔව අනාන්තරගත වෙලා ඉතින් නිදැල්ල ජීවත් වෙන වන ජීවිතයක් ගෙවුවා. හැබැයි බෞද්ධයෙක් නෙමෙයි. ඔව් ධම්මාන කයල්ල සුමානකට දෙහිකට වඩා කාල් කොල්ලාගේ දිනෙන් දිනෙල්ල කලාවේ නෙද්දේ සාහිත්‍ය කෑම හදාගෙන බොහොම ඉරේකෝ ගතකම්. එක දවසක් ඔහුට අලියන් කාලේ සිටිනකින් කියලා කියනවා දෙවි කෙනෙක් කියන්නේ දැක්කේ. මිනිස්සෝ මෙන්න මේ මන්ත්‍රය පාඩම් කරගන්න. සිටිසෝ ගාථා. මේ මන්ත්‍රය පාඩම් කරගෙන නිතර කියන්නේ කියලා කියන්නේ. ඉතින් මේ මන්ත්‍රයේ මොහු දන්නවා සිටිසෝ ගාථා දන්නවා බෞද්ධයෙක් නුනත ඕ කල්පනා කළා මේක මොකදද මට මම බෞද්ධයෙක් නෙමෙයිනේ. නමුත් එදා පුදුම සිද්ධියක් එදා හන්දෑවේ ඔහු ඇවිදගෙන යද්දී දොළපාරකට දැක්කා. දොළපාරක ඊළඟට ගොඩ වෙන්න හදනකොට දැවැන්ත වලයි මූණට මූණා බලා තාපසියන්නක් නැහැ මිනිස්සයා කවුරු හැරෙන්නත් වෙලාවක් නැහැ හැබැයික මූණට මූණා මේ කුගෙන එකට කාර්ක සිහෝ නැති කිසෝදාතා. කිසෝදාතා කීමේදී ගමන්ම වලසා කලෙකින් ආපසර කනගෙන යන්න ගියා කලෙ. එදා පටන් මේ මිනිසයාට තේරුණා මේ මන්ත්‍රයේ තියෙන වර්ණ. එනිසා ඔහු ඉතිපිසෝ ගාථාම රහසාවලක භාවිතා කළා. අන්තිමට බුද්ධ ආගමත් වැළඳගත්තා. එනිසා තමයි මේ ස්ථානයේ භික්ෂූන් වහන්සේලාට මඟ පෙන්වලා භික්ෂූන් වහන්සේලාට ස්ථානයක් හැටියට පැවරුවේ. පස්සේ ඔහුට නම තියෙන්නේ මෛත්‍රී උපාසක. ඔහු ඒ කලෙදී මන්ත්‍රාවලා කියනවා පසු කාලයක. එතකොට බෞද්ධයන්ට නෙමෙයි අබෞද්ධයන්ට පවා මේ වාගේ ආනිසංස ලැබෙනවා තුනුරු අංගිකුණ සිහිකල මාත්‍රේ. බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩින්නේ දවසක බෞද්ධ ළමයෙකුත් අබෞද්ධ ළමයෙකුත් දෙන්න බොහෝම මිත්‍ර වේකට සෙල්ලම් කරන ඒ කාලේ. බෞද්ධ ළමයා නිතරම කැට ක්‍රීඩාව කරනකොට නම බුද්ධත්ව කියන. ඔහු කියනවා අබෞද්ධ ළමයා නම අරහන්තාණන්ට උන් පරදින. අන්තිමේ අබෞද්ධ ළමයා ඒ වචනේ පාඩම් කරගත දෙන්නම නමෝ බුද්දස්. දැන් දෙන්නට වරින් අර ජය කරාමි. ඉතින් මේ අබෞද්ධ ළමයා දුක්පත් නෝගු පුතේ. කැලේ දර කපල ජීවත් වෙනවා. එක දාසක් පුතක් කියා දෙන්න කරත්තේ අරගෙන කැලෑවට ගියා. සොහොන් දින අයිනේ කැලෑවේ කරත්තේ නවත්තලා දර කපල ගන්න. ගුණන් දෙන්න කැමත ලියලා තුණු අතර උන් ඇවිදගෙන නගරෙටම යන්නේ ගියේ. කොහොමදට හැන්දෑරලා බුදුනවන්නේ කිව්වා දරුවෝ මං වෙනකන් ඔහොම ඉඳයි කියලා ගුණුන් එක්ක ගෙන්න ගියා. ගිහාම ඔහු නගරයට යන්න සිද්ධ වුණා ගුණුන් දෙන්න සොයාගන්න. අන්තිමේ ගුණුන් දෙන්න සොයාගෙන එනකොට නගර අද්වාරේ වහලා. දැන් එන්න බෑ පහෝදා උදේ 6 වෙනකන් ඉඳපානකන් දෙවියෙක් කිව්වා මේ නගර අද්වාරේ නම් හරින්නේ නැහැ. ඉතින් ඔහු නගරයට කොටු වුණා පුතා හරක් දෙළඟ සඳිනවා. මහා සොහොන් පිටදෙනේ අයිනේ මහා කැලෑයි. ඉතින් මේ දරුවාට කෑම ගීම කොහෙන්ද? එළියක් පහල පහනක් කොහෙන්ද? මේ වනාන්තරයේ මැද්දේ දීපරු වනාන්තරයේ මැද්දේ ਉਹ අසරණව දැන් කරත් දෙනවා. ඔබට කියන්න කරන්න දෙයක් නෑ කරත්තේයට ගෝණියට ගෝණියට වකුතු වෙලා නිදාගන්න. රාත්‍රී මැදින් යාම ආවනේ අමුනිසෝ දෙන්නේ ගුදුරුසයාගෙන. ඒක ධාමර කමරුන්සේ මේ දරුවගේ කකුලෙන් ඇල්ලුව අනිත් එක්කන එපාක් යද්දි. මේ දරුවාට සෙල්ලමට පුරුදු වී තිබුණ නම බුද්ධත්ව වචනේ කියුණා. අමුනිසයා බය වුණා කැටි ගත්තා. දෙව්ලන්න ගත්ත ධාගී වැටුණා. අනිත් එක්කන කෝක සමාන නම් එපා කිවි. බුදුගුණ දන්න දරුවෙක් නේ. දැන් මේක වයසරුණ දිව රාජයාගෙන් දඩුවන් ලැබෙනවා මේ කළ වරදට. නිසා මේ දරුවා දැන් රැකගන්නට ඕනේ. දරුවා අසරණ වෙලාව දරුවාට කුසගෙන තියෙනවා. දරුවාට කෑම දෙනක් දෙන්න. වහාම සැලකින් කද්දිරුවන්ගේ මේ වගේ අන්තයෙන් කෑම දෙනක් දුන්නේ. මෞපියන්ගේ දේශේ. එළියෙනකන් කෙසේ ගමනක් වුණා මේ දෙන්න මෞපියගේයෙන් දෙනීමට දරුවාට තපසේ නිදා ගන්න හැකියි. මොනතරම් පුදුම සිද්ධියක්ද හැබැයි පසුදා උදෑසන රජතුමාගේ රන්සලිය නිසා මේ දෙන්නා රජු වෙදරට ගෙන යන්න ලැබුණා. අන්තිමේ රජුරෝ කිය සියල්ල දැනගෙන මේ දෙන්නා බුදුරජාණන් වහන්සේගෙන් එක්කරගෙන ගිහිල්ලා බණ ඇසුවා. ඒ බණේදී මේ දෙන්නා සෝවාන් වුණා. පසු කාලයකදී පුතා පැවිදි වෙලා සෞඛ්‍යලෙස් සාරහත් වුණා. ඉතින් මේ වාගේ අබෝධ ධර්මයකට උනා අර එක බුදුගුණ වචනයක් හවා දීමෙන් මොන තරම් සැලසුමක් උදා වුණා. අමනුෂ්‍යෝ දෙන්නෙකුගේ බිහිත ලැබුණා. ඔවුන් ගමනේ කළ හැකි වුණා. ඔවුන්ගේ පිටින් පාඩ භෝජන අනුභව කළා. එවාගෙම රජතුමා දැක ගන්න ලැබුණා. බුදුරජාණන් වහන්සේ දැක ගන්න ලැබුණා. බණ අහන්න ලැබුණා. ඒ ධර්මයේ පාඩනයකදී ආභෝධයෙන් ලැබුණා. මොන තරම් සැලසුමක් එක වචනයක ලැබුණා. මේ වාගේ බුදුගුණ, ධම්ම ගුණ, සංඝ ගුණ වල ශක්තිය අතීතයි. කාලන්තිස්ස රජ කාලයේ දීර්ඝාපි චෛත්‍ය ගොඩනගන කාලේ. හතරක් පොතෝ දක්වාම චෛත්‍ය ගොඩනංගලා තිබුණා. වික්ෂූන් වහන්සේලා ගල්ගඩොල් වැලි ආදිය ඉදිමන් පෙත්ත දෙකේ නැගලා උඩට ගිහින් දෙන. එක්තරා කරුණ වික්ෂූන් වහන්සේ නම උඩට ගින් ආපසු එනකොට පාලිසල නැතුණා. චෛත්‍ය ගර්භදිගේ දිස්සාගඩිනකොට විමුහිතේ ස්වාමීන් වහන්සේලා හඳමඟා කිව්වා "හදක් නී ගජග්ග සූත්‍රයෙන් කරා." ඒ ස්වාමීන් වහන්සේක වචනින්ම කිව්වා ගජග්ග පිළිතම ආරා කිව්වා. බුදුම සිද්ධිය මේ චෛත්‍යයේ සම මාස්තමක දැඳලා තිබුණු චෛත්‍ය ගාර්භයේ ලොකු ගඩොල් දෙකක් විශ්වනාත් ඇවිල්ලා ගල් කඩිය වගේ ස්වාමීන් වහන්සේගේ පායට ආධාර වුණා. ස්වාමීන් වහන්සේ සුවසේ විමක බස්වා ගන්න පුළුවන් වුණා. මේ අහසේදී සලා පිහිටක් ලැබෙන ඇති ගජග්ග සූත්‍රයේ තියෙන අනුභවය. ඒ කියන්නේ සූවිසෙන් පාගුද. මේ වාගේ එකක් දෙකක් නෙමෙයි. මේ පොත් ආචාර්ය දේ මේ ගජග්ග සූත්‍රයේ තියෙන බුදුගුණ දහම් ගුණ සංගුණ තුලින් දැක ගන්න පුළුවන්. මහා කපිල රජතුමා අමතියන් දහසක් දෙනා එක්ක අරවච්චා නීලවාණියේ චන්ද්‍රභාගා දේන ගංගා තුනක් කරණයේ දෙලේ මේ බුදුගුණ ගහන් ගුණ සංගුණ තිහි කළ සත්‍යක්යාව. අනෝජා දේවිය ඇතුළු දහසක් විසෝරු රක පිටින් මේ ගංගා කරණයේ දෙලේ ඒ වගේ බුදුගුණ ගහන් ගුණ සංගුණ සත්‍යක්යාව. මේ වගේ කක් දෙකක් නෙමෙයි අනේක දෙයින් අපට පැහැදිලිව තේන්න තියෙනවා මේ කුමුරුන්ගේ ගුණ සංභාරයේ දෙන අනුභවය. ඒක නිසා මේ ගජග්ග සූත්‍රය ඉතාමත්ම ගෞරවයෙන් අපි භාවිතා කළ යුතුයි. 1985 දෙසැම්බර් මාසයේ 4 වෙනිදා හිමලවාරණේ තේලාසනේ මහා රද්දක දෙනේ මම රාත්‍රී ගත කළේ පළවෙනි දවසේදී. අලුයම් කාලයේ තුනක පමණ ඉතා වැඩගත් යක් මට කණිවිඩයක් ලැබුණා. මොනවාද කණිවිඩේ? අලුයම් කාලේ බොහෝම ලක්ෂණ අංගණයක ලක්ෂණ පාරක් මේ පාර දිගේම එක්තරා සදහවත් කෙනෙක් නෙළුම් මල් අතුරනවා. මේ නෙළුම් මල් අතුරන පාරේ ලෝකුරා බුදුරජාණන් වහන්සේ සියවිසින් වැඩි. මම පැත්තක ඉඳගෙන සමීපයේ වෙලා බොහෝ සඳහන් අඳගෙන බුදුගුණ කිව්වා. බුදුගුණ කියනකොට මේ ලෝකුරා බුදුරජාණන් වහන්සේ සමීප වෙලා මට අනිසාසනාවක් වුණා. නම දඩක් සූත්‍රයක් කියන්නේ. එදා ඉඳලා මන් ගජග්ග සූත්‍රයත් ඒ කුටියේදී සජ්ජායනා කළා. ඊට කලින් කිව්වේ තුන් සූත්‍රයේ පමණයි. මේ ගජග්ග සූත්‍රයේ දෙවියන් බොහෝම ක්‍රියාකරන නිසායි දෙවියන්ගේ පෙනීම දෙනුයි ඒ දර්ශනය මට ලැබුණේ කියලා මම තේරුණා. 1975 ජූලි මාසේ 12 වෙනිදා පමණ දිනක අභිධර්ම පාඩමක් පටන් ගන්න වෙලාවේ ඒ අභිධර්ම ඉගෙන ගන්න හිතේ 12 නමක් තරම් අපේ සංගතිසුත මම අනුශාසනාවක් කළා. මේ අනුශාසනාවදී මම ප්‍රශ්නයක් ඇගුවා. ඒ මනුෂ්‍ය ලෝකේ මාස 3ක් තරම් කාලයක් තමයි කෞරුසාභවන්නේ ධර්ම දේශනා කියලා අභිධර්ම දේශනා. ඒක මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් මාස 3යි. දිව්‍ය වර්ෂ ප්‍රමාණයෙන් කොච්චර වෙලාවක්ද කියලා මම ප්‍රශ්න කළා. හැබැයි මම පොතක දැකලා තිබුණේ නැහැ. අහලා තිබුණේ නැහැ. ඉතින් මම ප්‍රශ්න කළාම මායකට පිළිතුරු නොදුන්නොත් ඒකත් වරදක්. ඒ සිස්සේ පිළිතුරු කොහොමද දන්නේ? මේක ස්වල්ප වෙලාවක් කල්පනාකාරී වුණා. කිසි කෙනෙක් නෑ පිළිතුරු දෙන්නේ, මට පිළිතුරු දෙන්න පුළුවන් කමක් උනේ නෑ. මම එකවර පිළිතුරු සෝදාකාර සිහි කරලා සිතින් අදිස්ථාන කළා මෙන්න මේ නවාදාහාවේ ගුණ ගුණ ඇතේ කරුවක් සම්මාසන් බුදුරජාණන් වහන්සේගේ දේශනේ පැවැත්වේ. මේ නවාදාහාවේ බුදුගුණ බලයෙන් මට ඒ වෙලාව හරියට තීපත් වේවා කියලා අදිස්ථාන කළා. බුදුම සිද්ධියක් දෙවි කෙනෙක් කියන වගේ තපාතම අහකින් අදහසක් ආවා විනාඩි 9යි. විනාඩි 9යි කියලා හිතට එනකොට මම ඒක වචනෙන්ම ප්‍රකාශ කළා විනාඩි 9යි. දිවලෝ විනාඩි 9යි අපත මාස 3. පස්මන් තිස්ස පිළිසත් ඒක මේ ගණන් හදලා බැලුවා. හරියටම හරි. අපට අවුරුදු 100ක් මේක ගණකයි. ඒකට අපට අවුරුදු 100 කියන්නේ මාස 2200ක් නේ. ඒක 66යි. දිවලෝ 66යි. ඒ අපි අන්තිමට ඒ 1200 බෙදලා බැලුවා. 1200 භාග කරලා බැලලා ඒක විනාඩි වලින් බෙදුවා මෙන්න මාසයකට විනාඩි 3ක්. 1010කට විනාඩියක්. 1010කට විනාඩියක් ජීව ලෝකේ වාර්ෂික අප්‍රමාණය. අපේ 1010ක් ඒ විනාඩියක්. ඉතින් දවස් 90නේ එනම් විනාඩි 9යි. මුදුම ආස්තමක් මේ නිකලමට හිතේ. ඇත්ත වශයෙන්ම මේ සුළු දෙයක් නමුත් මේ වාගේ නෙමෙයි විහිසුණු අන්තදායක අවස්ථාවලදී සවා මේ විහිසුණු අන්තදායක අවස්ථාවලදී සවා මේ සතු දේශනාවක් අසංතේයයක් ලෙස සෝවාන් ආදී මාර්ගඵලදු දේශනාවක් සියලු සරුවක් යනවා කියලා දෙතන දේශනාවක් දජග්ග සූත්‍රයේ ගාථා තුන එහෙම රතන සූත්‍ර දේශනාව විශාල මහනුද්ද දේශනාවක ප්‍රවාහය රෝගදාය දුරු භික්ෂ බය අමනුෂ්‍ය බය සනිකව සංසිඳු අතරත කෝටි ලක්ෂයක් මුදුන් ලැබි එහි ආනුභාව කතර පවත්නා සූත්‍රයක් බවට පත් වෙනවා. ඒ දේශනේ දිනහතක් කඩුවක් යන වාසේ සංඛාගාර ශාලාවේදී දේශනා කළා. දිනහතේ එක දවසට 84,000 බැගින් පිළිත මඟකල නුවන් ලැබුවා. බුදුමා විශාලා මහනුවර 100%ක්ම බෞද්ධයන් බවට පත් වුණේ මේ දේශනාවෙන් පස්සේ. ඊළඟට කරණීයමෙත් සූත්‍රයේ දේශිය ආරණ්‍ය වාසී භාවනාන් යෝගී වික්ෂුන් වහන්සේලා 500ක් නමයි. ඒ 500 දෙනා වහන්සේ තමනුෂ්‍යයන්ගෙන් හිසා පීඩා වෙච්ච වෙලාවේ සරුවක් යන වාසේ ආරක්ෂා පිණිස භාවනා පිණිස මේ ගාථා 10ක් ඇති කරණීයමෙත් සූත්‍රය දැක්. මේ කරණීය සූත්‍රයේ භාවිතා කිරීමෙන් ඒ ස්වාමීන් වහන්සේලාට මෛත්‍රී ධ්‍යාන පහළ වුණා. ධ්‍යාන පාදක කරන විදර්ශනා වැඩුවා. අන්තිමේ ඒ විදර්ශනා මාර්ගයේ මාසයක් ගත වෙන මැත්තේ සිඳු කෙලස් නැසා අරිහත්ත්වයට පත් වෙනවා. එතකොට මේ සූත්‍ර දේශනාවන් දෙවියන් ප්‍රිය කරන, මිනිසයන් ප්‍රිය කරන, අතුරු අන්තරා නිවාරණය කරන මහානුභාව සම්පන්න ආරක්ෂක දේශනාවක්. එතකොට හිත ඇති මිනිසයන් පමණක් නෙමෙයි, හිත නැති මේ අචේතනික වස්තුන් පවා මේ ශක්තිය බලපාන. ඒ නිසා මේ පිළිත්තරන්ද, පිළිත් නූල්, පිළිත් තෙල්, පිළිත් වැලි, පිළිත් ගල්, පිළිත් සඳුන් කැට මේවා තැන්පත් කරන්නේ ඒ වාතයේ පිළිිතේ බලයේ පිහිටන මේ පිළිත් දේශනාවන් අද පමණක් නෙමෙයි බුද්ධෝත්පාද කාලවලව පවා කරතියි කියන. අර තේලපත්ත ජාතක දේශනාව බලන්න අපේ බුදුරජාණන් වහන්සේ නම රාජ කුමාරයෙකුට උපදෙස් දුන්නා මෙන් ගන්ධාර රටට ගියොත් 17කින් ඔබට රාජ්‍ය ලැබෙනවා. හැබැයි යන පාරේ අතරමඟ බොහෝ අපිනිෂ්ඨ උපද්‍රව තියෙනවා. ඒකට මෙන්න මේ පිළිත් නූල අතේ ගෙනියන්න. එනම් මේ පසේ බුදුරජාණන් වහන්සේ පිළිත් නූලක් දුන්නා. අතේ එකක් බැඳලා පිළිත් 500ක් අතර දුන්නා. මේක තමන් ගිහිල්ලා රාත්‍රියේ නවතින තැන රටේට ඇදලා මේ මැටි නවතින. කෝටි කඩියක් එන්නේ. ඒ වගේමයි මේ කුමාරයාට තව 5 දෙනෙක් ගියා. 5 දෙනාම අතරමඟ දිනාසුණා. මේ කුමාරයා පමණක් පිළිත් නූලේ අනුභවය උපදේශයක් අනුගමනය කිරීම නිසා නිරුපද්‍රවතු ගිහින් 7 වෙනි දවසේ රාජ්‍යයට පත් වුණා. මේ කිරිෂ්ණුන් භාවිතයේ ඒ කාලේ පවා තිබුණා. අද පමණක් නෙමෙයි අබුද්ධෝත්පාද කාලවල. එතකොට මේ විදිහට කිරිත කියන එක බොහෝ මානුභාව සම්පන්න දෙයක්. ඉතින් අද මේ නීති කාර්යාලයේදී මේ කිරිත සජ්ජායනා කිරීමේ බලාපොරොත්තු වන්නේ අවුරුදු 5කට 7කට පමණ කාලය වෙනවා ඉදම ඉලකාරගෙන ගොඩනැගිලා ආරම්භ කළා. ඉතින් මෑතක තමයි ඒ කටයුතු නිම කරගන්න ලැබිලා තියෙන තවස්වල සිදු වෙලා තියෙන බව කියවුවා. ඉදිරියට ස්ථානීය බලාපොරොත්තු වන්නේ නීතිච්ච සමාගමේ කටයුතු බොහෝම නිර්ුපද්‍රවතව පවත්වමින් රටක ජාතියේ සාගමත ජනතාවට සේවයක් කරලා ඒ සේවයේ තුලින් තම තමා බලාපොරොත්තු වන ලෞකික ලෝකෝත්තර පරමාර්ථයන් සාර්ථක කර ගැනීම. සැබවින්ම පිරිසුදු සිතින් යමක් කරනවා නම් ඒ දේ සාර්ථක වෙනවා. නිසා මේ පිරිත් දේශනා තුළින් සංඝ රත්නයේ ස්පර්ශ කරවීමෙන් සංඝ රත්නයේ වඳුන් පිදුම් කිරීමෙන් කුණුරුවන් වදා හිඳු වීමෙන් තෙල් මල් පහන් සූදුම් ආදීන් පූජා සත්කාර කිරීමෙන් එෙහි රාජකාරී කටයුතු කරන්න කලින්ම කුණුරුවන්ද පරිභෝග කරවීමෙන් ඒ ස්ථානයේ බොහොම පුණ්‍යවන්ත තැනක් වාසනාවන්ත තැනක් ආරක්ෂාකාරී තැනක් බවට පත්වෙනවා. එනිසා හැම ආකාරයකින්ම ඥාන සම්ප්‍රයුක්ත පින්කමක් මේ සම්පූර්ණ කෙරේ. ඒක මේ මාසයේ තුලදීම කෙසේ හෝ සිද්ධ කරගන්න බලාපොරොත්තු වන පින්වත් මහින්ද මහත්මයලා ඒකේ ඒ විදිහට මිෂ්ඨ සිද්ධවන්ද යෙදුන අයගෙන අපි සතුටුස වෙනවා. ඒකට දැන් මේ වේලාවේ මේ වැඩම කරවාගත්ත ස්වාමීන් වහන්සේලා උදෙසා බොහොම ගෞරව සම්ප්‍රයුක්තව සූදානම් කරගත් දාන වස්තු ආන්දර භාගයෙන් බුද්ධ පූජා පවත්වා සංඝ රත්නයේ දන්තන් පිළිගැන්වා පිළිකර භාණ්ඩ පූජා කළා සීල සමාදාන යෙදුණා කතාවත් සියල්ල සම්පූර්ණ කළා මෛත්‍රී කයින් මෛත්‍රී වචනෙන් මෛත්‍රී සිතින් දාන සීල භාවනාවකින් මේ යක්පත් කරගත් කුසල සම්භාර ධර්මය විශේෂයෙන් වර්ෂ දෙක තුනක අභාවක් ප්‍රාප්තෝ පින්වත්යේ එල්.එච්.එල්. හර්දාස මෙතුමානායිකත් ඒ ගුණවත් මෑණියන්ගෙත් ඒ පියාණන්ගෙත් පරලෝකයේ මෞපිය සහෝදර සහෝදරී සුනු මෞපිය මහ මෞපිය ආදී කොට ඇති සත්මුතු පරම්පරාවක දීතත් එපිට උද සකල ඥාති බන්දු වර්ගයාට එවැනි මෞපිය දෙපළගේ දරාබර පුත්‍රය වෙනමානි සංඝහරදාස දරුවාට එවැනිම ජ්‍යෙෂ්ඨ පුත්‍ර තිලා පරිශ්චන්ද්‍ර හරදාස ඒ මහත්මයාට තවත් බලාපොරොත්තු වෙන තින් බලාපොරොත්තු වෙන ඥාතීන්ට ඒ කුසල සම්භාරියක්වත් වේවා. එවැගේම පින්වත් අධිනීතිඥ මහින්ද අරදාස මහත්මයාණන්ගේ වෙන නීතිඥ සමාගමේ නිර්මාතෘවර පින්වත් එස් අම්බලවානර මහත්මයාට එවැගේම කුඩා කිත්තරල්ල මහත්මයාට කල්‍යාණ මිත්‍රත්වයෙන් අපි ඉහිපත් කරමින් තින් සමිනුත් වෙනවා. ඒ දෙපළකත් මේ කුසල සම්භාරියක්වත් වේවා. ඒ මහත්යාණන් වහන්සේ ඇතුළු යානනාත වගේ මුඛකාරව සිටි අම්බලවානර මහත්මයලා කුඩා කිත්තරල මහත්මයලා වැනි සත්පුරුෂයන්ට මේ කුසල සම්භාරයේ තියෙන සතර වසනාතුරු ස්වර්ග සංඛ්‍යාත සම්පත් සිද්ධ වේවා භවයක් පාසා ආජීවර්ණේ සපබල ප්‍රඥා නිදිමි පාරමී පුරාගත හැකි වේවා කෙලවරපතු බෝධියානෙකින් ලෝකෝත්තරාමා මහ නිවන් සුවක් වේවා ආචා කරුණාවෙන් පින් පමුණුවා. එවාගේම සාසන ආරක්ෂක ලෝකපාලක ආත්ම ආරක්ෂක ඉෂ්ඨ දේවතා මණ්ඩලය සාදරයෙන් සමාදරයෙන් මෙතින් අනුමෝදන් වෙත්වා. සම්බුද්ධ ශාසනයේ ශ්‍රී ලංකාට බෞද්ධ ජනතාවට දිනෙකට මේ භූමියට රජු නීතිඥ කාර්යාලයට නීතිඥ මණ්ඩලයට සමගත් ධාර්මික දේව ආරක්ෂාව සලසා දෙත්වා. සතු බෝධියාන වලින් ලෝකෝත්තර නිවන් සුවත් වේවා ආශා දිව මණ්ඩලයට පින්පාන. මේ හිතවත් නදා සිතවත් සෑම සත්‍යයක කොළ බගනුවර වාසියට අවත ගම් නගර ලංකාව දැමදින මේ සත්වල සේනිකාත්වල දස දිසා වාසයේ සමකලෝක සත්‍යයටත් මෙතුන්වත් වේවා. සීලම සත්වෝ නිදුක් වේවා නිරෝගී වේවා සෝකත් වේවා තෙරුවන් සරණේවා නිවන් මඟ ගමන් කෙරේවා ආර සත්‍ය බෝධේ සාන්ත නිවන් සුව ලබත්වා ආත්‍යා මෛත්‍රීන් පින්කම් හිතවත් නදහත් හිතවත් සෑම සත්වයන්ට මේ පූජනීයානේ මෙම ස්ථානයේ පටන් අවිචේ පටන් භවග්නේ දක්වා තිස්සේ නිමිතල වාසයේ ඇතුළු සමට මේ කුසල සම්භාර හේතුයෙන් ඉදිරි අනාගතයේ තම තමා බලාපොරොත්තුම ගමේ ගෝතුරා සම්පත් සිද්ධ වේවා. එවාගේම සින්වත් අධිනීතිත්ව මහින්ද හරදාස මෙතුමානම් එම මොහනා මහත්මිය ගල දෙපළ ඇතුළු පවුලේ සමට එවාගේ සින්වත් හරදාස මෑණියන් සින්වත් කුමාර හරදාස මහත්මිය එන අශෝකා මහත්මිය දරුතුන් කුලය ඇතුළු පවුලේ සමට එවාගේම සින්වත් ප්‍රියන් පහරදාස මහත්මයා මහේෂ් පහරදාස මහත්මයා ඕස්ට්‍රේලියාවේ සිට සුදු මහත්මයා ආදී පවුලේ සිටු දෙනාට කාන්තේ සහෝදරී කෙනෙක්ක් තිලක් මහත්මයාගේ දයාබරේම නෝනා මහත්මයා දරුතුන් පෙළට එවැගේම මේට සහභාගී වෙන තිලක් මහින්ද මහත්මයාගේ නීතික සමාගමේ සීලම සමාජික පිරිසට නීතික මහතුරුන්ට නෝනා මහතුරුන්ට ඒ පවුල්වල සමට මේ අවස්ථාවේ සහභාගී වෙච්ච සාදුක්‍යා පහදවාගත් සමකත් මෙලව වශයෙන් සකලාංකරායේ සර්වෝපද්දයන් නිවාරණය වේවා ආරක්ෂාව සිත සාන්තිය සැලසේවා සතවර්ෂ කාලයක්ම දීර්ඝාස ලැබේවා සබල සබල පීවරක් පාසම රත්නත්‍රේ සතුතුන් සූවිසි මහා ගුණයේ අසීමිත ආරක්ෂා නිරතුරුව ලැබේවා කඩුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන් ගින්නෙන් ජලයෙන් වශයෙන් අවියා උදාලි දෙයකින් වියක් ඇති ගැනීමක් අන්තරාවක් සංත්‍රාසයක් හෝමෝජමනයක් ආපදාවක් හිංසාවක් හේතාවක් දේශනයක් හිණකින්වත් නොමෙවේවා. කුසල් අරමුණේ සමදාම කායික මානසික සනසිල්ලේ සැපෙන් ඉන්ද්‍රියාවක් සැපෙන් අවදි වේවා ලකුරු සිහිනයක් නැතේවා දෙවියන්ට ප්‍රිය වේවා මිනිස්යන්ට ප්‍රිය වේවා දෙවියන්ගේ ධර්මීය ආරක්ෂා නිරතුරුව ලැබේවා ගුණනුවණින් ධන ධාන්‍ය යසීතුණින් ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් පෙරපස දිනක සදාක් මෙන් දියුණු වේවා සීලෝම චිත්ත සංකල්පනා පූර්ණ චන්ද්‍රයාසේ සමෘද්ධිමත් වේවා සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ මුදුන්පත් වේවා සීවස් කල හතරක් නෑර බුදුසසුනේ දාන සීල භාවනාදී පාරමී පුරා ගැනීමට සත්‍ය බලයේ ධෛර්යයේ වීර්යයේ ආරක්ෂාව ආශිර්වාදයේ රත්නත්‍රා අනුභව බලයෙන් ලැබේවා සංසාර ගමනේදීද ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්තියේ ජාති ජාතිත් ලැබේවා සිංහවත් ගුණවත් නැනවත් බෝසත් දෙමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නැද හිත මිතුරන් සේවක සේවිකාවන් කැපී ඉතුරුම ධර්ම මණ්ඩපයකදී දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගයේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් යුතුව බුදු පසේ බුදුමහරහතන් වහන්සේ නිමේ සනසේ වදාළ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අමෘත මහා නිර්වාණ සම්පත්‍ය ප්‍රතිලාභයේ පිණිස මේ උදාන කුසල සම්භාරය අප සෑම දිනාට කෙතේ හේතු වේවා වාසනා වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමි. ඥාතීන්ත දෙවියන් සිල් සත්‍යයෙන් තින් පිට කමන වේ නිදං ගෝණා මේ මසන් දින්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සොදේශීය සේවයටයි. අද පසුන් පොහොය දාපැවැත්වෙනා වූ විවිධ උත්සව පිළිබඳව මතක් කිරීම අතරට මේ පණිවිඩය අපි ඔබට ඉදිරිපත් කරන්නම්. චරිත භික්ඛවේ චාර්කම් බහුජන හිතාය බහුජන සුඛාය මහණෙනි බොහෝ දෙනාට හිත පිණිස සුව පිණිස චාරිකාවේ හැසිරෙන්න බුදුන් වහන්සේගේ මේ පණිවිඩය තේමා කරගෙන අද දවසේදී සදහම් චාරිකාවක් සංවිධානය කර තිබෙනවා. වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානය වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරයෙන් මේ සදහම් චාරිකාව අද ආරම්භෙන්නේ සවස 5ට. අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමියන් ප්‍රධාන ගරුතර මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් විදේශීය තානාපතිතුමල්ලා මෙති අමතිවරුන් සහ බෞද්ධ ගිහි ප්‍රබෝ බහතුන් සහභාගී වෙන මේ අවස්ථාවට ඔබටත් සහභාගී වෙන්න කියලා ආයතන සංවිධායක මණ්ඩලය ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. පොරණ දොබගොඩ ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ පොසොන් පොහෝ දින වැඩසටහන් අද දවස් ප්‍රාම් පැවැත්වෙනවා. දානමය පින්කම් සීල ව්‍යාපාර භාවනාදී වැඩසටහන් හෝමස්තේ හේමාරාම ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි විවේකාරාම විහාරස්ථානයේ දවස පුරාම මේ උත්සව පැවැත්වෙනි. දැන් වේලාව 10:45. සක්මන් මළුව ඔබ දිව යන පීඩාකාරී තරඟකාරී ගමන මදකට නවතා මොහොතක් අපට කන් දෙන්න. සක්මන් මළුව සකස් වන්නේ අරමුණක් ඇතිව සැරිසරන ඔබේ අපේ සිත් සමාධිගත කර ගැනීමටයි සංසුන් කර ගැනීමටයි. අද පුරුදු විදිහට සක්මන් මළුවේදී ඔබ අප හමුවන්නේ අම්බලන්ගොඩ ගල්තෝව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරියදම් ස්වාමීන් වහන්සේ. තුන්ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ ශ්‍රී ලංකාවට දායාද වශයෙන් ලැබුණේ අති උතුම් පොසොන් පොහොය දවසේදී. එහේ මේ පොසොන් පොහොය දවස බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලයේදී මහා සමේ සූත්‍රයේ දේශෝ දවස හැටියට හැඳින්වෙනවා. ඒ දවසේ අසංතේය අප්‍රමේය පිරිසක් අමා මහ නිවන් සාක්ෂාත් කර දවසක් ලංකාවට අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කරවලා ලංකා ධරණී තලයේ කම්පිත කරවමින් බුදු සසුන පිහිටුවා වදාළේ පොසොන් පුර 15 පොහොව දවසකයි. එනිසා ශ්‍රී ලංකාවට සම්මා සම්බුද්ධ ශාසනය ලැබුණු දායාද වුණු ඒ උපෝසත දවසේදී අපි තුන් ලෝකයේද ඒ සම්බුද්ධ ශාසනයෙන් බෙදා දෙන්න තියෙන උතුම් අමා සනසිල බෙදා දීම පිණිස මෛත්‍රී භාවනාව පියදෙමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සුඛිනෝ වාඛේමිනෝ හොන්තු සම්මේ සත්තා භවන්තු සුඛිතස්ස තුංගාකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කරණීමෙත්ත සූත්‍රයේදී දේශනා කොට වදාළ මෛත්‍රී භාවනාවයි මේ ගාථා පාදයෙන් කියවුනේ. සුඛිනෝ වාඛේමිනෝ හොන්තු සම්බේ සත්තා භවන්තු සුඛිතත්තා සීනු සත්‍යෝ කායික සෝයින් සුවපත් වෙත්වා මිය වදුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත්ත්වෝ වෙත්වා යන අදහසයි ගාථාවේ තේරුම. මෙහිදී සඳහන් කරන්නේ අනුපිළිවෙලින් පැවතියගෙන ආව මෛත්‍රී භාවනාවේ ඉතිරි කොටස ගැන හැඳින්වීමක්. මෛත්‍රී භාවනාවේදී තමන්ද තමන් මිත් කරගන්නා පිළිවෙල, තමන්ගේ දෙමෝපියන් ආදී හිතවතුන්ද, එවාගේ මධ්‍යස්ථයන්ද, අහිතවන්තයන්ට මිත් කරන පිළිවෙල සැකවින් අපි දැක්වුවා. දැන් අපට තියෙනවා ස්ථාන වශයෙන් වින් කරගෙන මෛත්‍රී පැතිරවීම සම්බන්ධ කුහුණු වීමක්. දැන් අපි ජීවත් වෙන ගිහි බෞද්ධයෙක් නම් තමන්ගේ නිවස, පැවිදි භික්ෂූන් වහන්සේ නම් තමන් වාසය කරන විහාරස්ථානය. ඉස්සෙල්ල තමන් දෙමෙත් කරගන්නවා. මම වෛර නොවේමි, මම තරහ නොවේමි, මම නිදුක් නිරෝගී වෙමි, මම සුවපත් වෙමි. තමාට තමන් මෙත් කරගෙන දැන් විහාරස්ථානයක නම් මාමින් මේ විහාරස්ථානයෙහි සියලු සත්වයෝ වෛර නොවෙත්වා, වෛර නොවෙත්වා, වෛර නොවෙත්වා, මේ විහාරස්ථානයෙහි සියලු සත්වයෝ තරහ නොවෙත්වා, තරහ නොවෙත්වා, තරහ නොවෙත්වා, මේ විහාරස්ථානයෙහි සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, නිදුක් නිරෝගී වෙත්වා, නිදුක් නිරෝගී වෙත්වා, මේ විහාරස්ථානයෙහි සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. යම්කිසි නිවසක නම් මේ නිවසෙහි සියලු සත්වයෝ වෛර නොවෙත්වා, වෛර නොවෙත්වා, වෛර නොවෙත්වා, මේ නිවසෙහි සියලු සත්වයෝ තරහ නොවෙත්වා, තරහ නොවෙත්වා, තරහ නොවෙත්වා, මේ නිවසෙහි සියලු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා, නිදුක් නිරෝගී වෙත්වා, නිදුක් නිරෝගී වෙත්වා, මේ නිවසෙහි සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. මේ විදිහට එක ස්ථානයක් අරමුණු කරගෙන මෙත් වඩනවා. ඒ මෙත් වැඩීමේදී තමාගේ සිත දැන් ඉහළ ඉඳගෙන අහසේ ඉඳගෙන පින්තූරයක් ගන්නා වාගේ ඒ නිවස, ඒ විහාරස්ථානයේ හිතින් අරමුණු කරන්න සමත් වෙන්න ඕනේ. එහිදී දැන් යම්කිසි භූමියක් පින්තූර ගැනීමේදී හරා තිනගෙන පින්තූර ගත්තට සියල්ල වදින්නේ නැහැ. ඉහළට ගිහින් ගත්තනම්, ගුවන් යානයක ඉඳලා ගත්තනම් එළියෙන්ම පැහැදිලිව පින්තූර වැටෙනවා. ඒ වගේ තමයි අපේ මෛත්‍රී සිතය යම් භූමි ප්‍රදේශයකට විහිදුවනවා නම් එතෙන්දි හිත ඉහළට ගන්න ඕනේ. ඉහළ ඉඳගෙන කරන්න වාගේ කරන්න ඕනේ. දැන් අපි හිතමු නිවසක් නම් නිවසේ උස ප්‍රමාණයට වඩා දෙතුන් ගුණයකින් ඉහළ හිත තියාගෙන ඒ නිවස දිහා, ඒ නිවස පිහිටි භූමිය දිහා පිටින් බලාගෙන ඒ සීල සත්‍යයන් මෙත් වඩන්න ඕනේ. ඒ වගේම විහාරස්ථානය ගැනත් ඒ විදිහමයි. ඒ වගේම තමන් ජීවත් වෙන ගම්පියස තියෙනවා. දැන් භික්ෂූන් වහන්සේගෙන ගොදුරු ගම. ඒ කෙසේ නමුත් මේ ගම කිව්වහම සෑහෙනවා. ගම කිව්වහම ග්‍රාම සේවා කොට්ටාසයක් තරම් විශාල ප්‍රදේශයක්. ඒ ප්‍රදේශය ගැන අරමුණු කරන්නේ හිත ඉහළට ගන්න ඕනේ. ඉහළට අරගෙන මේ ගමෙහි සියලු සත්වයෝ වෛර නොවෙත්වා, වෛර නොවෙත්වා, වෛර නොවෙත්වා, මේ ගමෙහි සියලු සත්වයෝ තරහ නොවෙත්වා, තරහ නොවෙත්වා, තරහ නොවෙත්වා, මේ ගමෙහි සියලු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා, නිදුක් නිරෝගී වෙත්වා, නිදුක් නිරෝගී වෙත්වා, මේ ගමෙහි සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. මේ සැලැස්මට ඒ ගමක් අරමුණු කොටගෙන මෛත්‍රී පතුරවනවා. ඔය වගේම නගරයක්, නගරයක් කියනකොට අපි ගන්නට ඕනේ එක දිස්ත්‍රික්කයක් තරම් විශාල ප්‍රදේශයක්. දැන් කොළඹ නම් කොළඹ දිස්ත්‍රික්කයම අපිට ගන්න පුළුවන්. එතකොට ඒක අපි නගරයක් හැටියට හඳුන්වනවා. මේ නුවරෙහි සියලු සත්වයෝ වෛර නොවෙත්වා, තරහ නොවෙත්වා, වෛරනොවෙත්වා මේ නුවරෙහි සියලු සත්වයෝ තරහනොවෙත්වා මේ නුවරෙහි සියලු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා මේ නුවරෙහි සියලු සත්වයෝ සුවපත් වෙත්වා මේ සලස්මත එක දිස්ත්‍රික්කය කරමුණු කොටගෙන මෛත්‍රී පතුරවනවා. ඊළඟට මේ ලංකාද්වීපේ මරමුණු කරගන්නවා. ලංකාද්වීපේ මරමුණු කරන කොටත් හරිහල හතකුමක් තරම් උඩින් ගුවන් යානෙක ඉන්නවා වගේ හිතාගෙන මේ පොළොව තලයේ දිහාට මෙති යොමු කරලා මෛත්‍රී පතුරවන්නට ඕනේ. මේ ලග්දිවෙහි සියලු සත්වයෝ වෛර නොවෙත්වා මේ ලග්දිවෙහි සියලු සත්වයෝ තරහ නොවෙත්වා මේ ලග්දිවෙහි සියලු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා මේ ලග්දිවෙහි සියලු සත්වයෝ සුවපත් වෙත්වා මෙසේ ලග්දිව ආරමුණු කොටගෙන මෛත්‍රී විහිදුවනවා. ඊළඟට මේ දඹදිවතලය. දඹදිවතලය කියවහම ඉන්දියාව පමණක් නෙමෙයි සියලුම ආසියාතික රටවල් අයිති වෙනවා. ජම්බුද්වීපය කියවහම ආසියාතික රටවල් සියල්ලම හිතයිති. එනිසා අර 73 10ක් 12ක් ඉහළ ගුවන් යානෙක ඉඳලා පොළොව තලයේ බලන්න වාගේ ඉහළ සිට ආලෝකයේ ඇතුව යො පොළොව තලයේ තිත යොමු කරලා මෛත්‍රී පතුරවන්නට ඕනේ. මේ දඹදිවෙහි සියලු සත්වයෝ වෛර නොවෙත්වා මේ දඹදිවෙහි සියලු සත්වයෝ තරහ නොවෙත්වා මේ දඹදිවෙහි සියලු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා මේ දඹදිවෙහි සියලු සත්වයෝ සුවපත් වෙත්වා මේ සලස්මනට මුළු ආසියාතික රටවල් අරමුණු කොටගෙන මෛත්‍රී විහිදුවනවා. ඥාත ගන්න මේ සත්වල කියන්නේ මේක ලෝක ධාතුවක්. ඒක ලෝක ධාතුගඩ තියෙනවා භූමි 31ක්. අපාය 4, මනුෂ්‍ය ලෝක, දිවි ලෝක 6, රූපී බ්‍රහ්ම ලෝක 16, අරූපී බ්‍රහ්ම ලෝක 4. සියල්ල 31යි. එසා අරූපී බ්‍රහ්ම ලෝකයෙන් ඉහළ දක්වා හිත ළඟ ගන්නවා. එතකොට අරූපාවචර බ්‍රහ්ම ලෝක වලින් භාග්‍යයෙන් ඉහළ ඉඳගෙන බලනා වාගේ ඒ බ්‍රහ්ම ලෝක අරූපී ලෝක 4, රූපී බ්‍රහ්ම ලෝක 16, දිව්‍ය ලෝක 6, මනුලෝක 4 ආපාය සියල්ලම දකිනින් මෛත්‍රිය වඩනවා. ඇත්තෙන්ම සිත දියුණු වෙනකොට ඒක දුෂ්කර දෙයක් නෙමෙයි. ඒක ඉතා සපදායක හරියට ක්‍රීඩාවක් වගේ දෙයක් වෙන්නත් පුළුවන්, ප්‍රීතිමත් දෙයක් වෙන්න පුළුවන්. ඒෂා අහසෙච්චර ඉහළ ඉඳගෙන මේ සත්වනේ සියලු සත්වයෝ වෛර නොවෙත්වා මේ සත්වනේ සියලු සත්වයෝ තරහ නොවෙත්වා මේ සත්වනේ සියලු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා මේ සත්වනෙහි සියලු සත්වයෝ සුවපත් වෙත්වා මේ සලස්මනට තමන්ගේ සිතේ මෛත්‍රිය විහිදුවෙන්නේදී එකක් එකක් ගානේ ධ්‍යාන ලැබෙන බව අපි මුලින් සඳහන් කළා. එතකොට මේ විහාරය, මේ ගොදුරුගම, මේ නගරය, මේ ලක්දිව, මේ දඹදිව, මේ සක්වල ස්ථාන හයක් අපි වෙන් කරගත්තා. එකකින් එකට විශාලයි. එසේ වෙන් කරගෙන අපි එක සත්ව කොට්ටාසයක් නෙගස්සේ. නමුත් මෙතන සත්ව කොට්ටාස වශයෙන් අපි 12කට බෙදා ගන්න තියෙනවා. 12 ආකාර සත්ව කොට්ටාසය ගැන අපි ඊළඟ වාරයේදී හඳුන්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ 12 ආකාර සත්ව කොට්ටාසයන් කෙරෙහිම මෛත්‍රිය වැඩිීමේදී ඒකේ තියෙන ඕදිසෝ අනෝදිසෝ කියලා වචන දෙක ඒකත් අපි දෙවුණෝ පැහැදිලි කරලා දෙනවා. දැන් අපි මේ දවසේදී මේ විදිහට ස්ථාන වශයෙන් මෛත්‍රී විහිදුවන හැටි තේරුම් ගත්තා. අපි ඉන්න තැන්වල සක්මන් භාවනාවේදී හිතගෙන ඉඳීමේදී වාඩි වී සිටීමේදී සයනගතව සිටීමේදී වැඩක් කරමින්දී පවා මේ මෛත්‍රී විහිදුවන හැටි දැන් පිළිගහගෙන අපි භාවනාවට ගනිමු. සැබවින්ම මෛත්‍රී භාවනා වඩන්න අර මුලින් සඳහන් කළ ආනිසංස විශේෂ සියල්ලම ලබන්නේ පමණක් නෙමෙයි. සසර ගමනේදීද අසීමිත අනුසස් ලබන්නේ බවට පත් වෙනවා. සරියුත් මහ රහතන් වහන්සේ ආත්මයකදී අවුරුදු 7ක් මෙත් වඩා මහා කල්ප 8ක් ආබසර බඹතලේ සැපවින්දා. ආත්ම 300 වාරයක් සද්දමිද සැපවින්දා. ආත්ම 500 වාරයක් ශක්තිතර සැපවින්දා. උන්වහන්සේ අසීමිත සම්පත් දැකලා ප්‍රාර්ථනා කළ නිවන් දකින අතුරු මගේ සිතේ ව්‍යාපාදයක් තරහ කිසි කලක නොවේ මෛත්‍රී සාගතව පෙරම් පුරන්න ලැබේවා. එසේම පෙරම් පුරාගෙන ඇවිත් උන්වහන්සේ අග්‍රශ්‍රාවක වේ අමා මහ නිවන් සුව ලැබුවා. අපටත් මේ මෛත්‍රී භාවනා බලයෙන් මෙලව ජයගෙන, පරලොව ජයගෙන, සසර ජයගෙන, කෙලෙසුන් ජයගෙන, සතුරන් ජයගෙන අපරාජිතව අජරාමර සාන්ත අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද ධර්මානුශාසනා පැවැත්වු දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.